සයිටම් අහෝසි කළ යුතුමයි කියන ස්ථාවරෙත් නැතුව සයිටම් තිබිය යුතුමයි කියන ස්ථාවරෙත් නැතුව මධ්‍යස්ථ තීරණයක් රටේ ජනතාවට පිළිගන්න පුළුවන් එළියට එන වෛද්‍යවරයාට රටේ ජනතාවගේ විශ්වාසය ගොඩනගෙන ඒ භූමිකාවට ඒ ගෞරවයට හානියක් නොවන වෛද්‍යවරයෙක් සමාජයට එන්න ඕනේ මේ ආයතන ප්‍රමිතිකරණයක් ඇතුව ඉදිරියට ගමන් කළ යුතුව තිබෙනවා ඒ නිසා ඉදිරි කාලය තුළදී මේ සඳහා ඉදිරිපත් වෙන සියලු පාර්ශ්වයන් එක්ක අපි සාකච්ඡා කරලා රාජ්‍ය මැදිහත් වීමත් පෞද්ගලික මැදිහත් වීමත් එකට මුසුවිච්ච රටට පිළිගන්න පුළුවන් පැහැදිලි වැඩපිළිවෙලකට අපි ගේන්න බලාපොරොත්තු වෙනවා.